සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සත්ව సంతානයේ ඇතිවන බිය සැක දුරු කරලීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අනුශාසනාවක් සඳහන් ගාථා ධර්ම කීපයක්. මේ ගාථා සඳහන් වන්නේ ධම්මපදයේහි බුද්ධ වග්ගයේහි. භාගතුන් වහන්සේ දේශනා කරනවා, බහුවේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. බිය තැතිගත්තු මනුස්සයෝ බොහෝ දෙනෙක් ආරාම වනාන්තර පර්වත සරණ යනවා. එහෙම සරණ ගියාට ඒ සරණය ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ, නේතං කෝ සරණං කේමං නේතං සරණමුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ නිර්වාදෘත වූ සැබෑ සරණක් නෙවෙයි. මේ සරණ උතුම් සරණක් නෙවෙයි. මේ සරණටපත් වෙලා සියලු දුකෙන් නිදහස්වන්නට බැරි බව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා කුමක්ද අප සලසා ගත යුතු සැබෑ සරණ. බියෙන් සැකෙන් සන්තාපෙන් දුරු වෙන මාවත උන්වහන්සේ අපට පැහැදිලි කරනවා. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තහරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා නම්, දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්ඛමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනම්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම තමයි සැබෑ පිළිසරණ, සැබෑ නිර්භය වූ මාවත දුකෙන් නිදහස් වීමේ ක්‍රමයේ විදියට දේශනා කරනවා. ඒතං කෝ සරණං කේමං ඒතං සරණමුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති. මේ තමයි නිර්භය වූ සැබෑ පිළිසරණ. මේ සරණ තමයි උතුම් සරණ. මේ සරණටපත් වෙලා සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා සඳහන් කළා. ධම්මපදයේහි බුද්ධ වග්ගයේ ඇතුළත් මේ ගාථා පහෙන් පැහැදිලි කරනවා සම්පූර්ණ ධර්ම මාවත. ලෝකයේ බොහෝ දෙනා පිළිසරණක් කියලා, දුකෙන් නිදහස් වන්නට කියලා, බියෙන් සැකෙන් දුරු වන්නට කියලා එක්කෝ එය බාහිර ගස් ගල් පර්වත ආරාම චෛත්‍ය හිරු සඳුවාදී මේ ස්වාභාවික වස්තුන්ට වැඳලා පුදලා ඒ වගේම පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. එහෙත් තමන්ගේ බිය දුක ආදී ඇතිවන්නේ තමන්ගේ චිත්තසංතානෙ. අන්නේ චිත්තසංතානෙ පිරිසුදු කරගත්තු පමණට, ඒ චිත්තසංතානෙ විශේෂයෙන්ම අවිද්‍යාවෙන් දුරු කරගත්තු පමණට, පරිත්‍යාගයේ මෛත්‍රිය ශ්‍රද්ධාවාදී ගුණාංග දිනු කරගත්තු පමණටයි අපට බාහිර ලෝකයේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම මේ ධර්ම මාර්ගයේ දේශනා කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. බුදුරජාණන් වහන්සේ සිහි කරන මොහොත උන්වහන්සේ තුල පැවති ආ වූ අරහං ආදී ඒ උතුම් නික්ලේශී සම්බුදු ගුණ, මහා කරුණාව, මහා ප්‍රඥාව ආදී ඒ උතුම් ගුණ සමුදාය සිහි කරන මොහොත අපේ හිතට රැකවරණයක්, පිළිසරණක්, ආරක්ෂාවක් වෙනවා. ඒ අවස්ථාවේ අපට බියක් සැකක් හටගන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ සිහි කරන මොහොත භාගතුන් වහන්සේ දේශනා කළා වූ ස්වක්ඛහතාදී ගුණේ යුක්ත සුගතිගාමි වෙන මාර්ගයත්, නිවන් දකින මාර්ගයත්, මෙලව ජීවිතයේ සැනසීමෙන් ජීවත් වෙන මාර්ගයත් පිළිබඳව මේ දේශනා කරපු අනුශාසනාව සිහි කරන මොහොත තමන්ට දුකෙන්, බියෙන්, සන්තාපෙන් නිදහස් වන්නට මාවතක් විදිහට දේශනා කරනවා. ඒ ධර්මයේ මෙනෙහි කරන මොහොතත් අපේ හදවතට ලොකු ශාන්තියක්, යහපතක්, සැනසීමක් වෙනවා. ඒ වගේම ඒ උතුම් සද්ධර්මයේ සරණ ගිහිපෝ සෝවානාදී මගඵලවලට පත්වෙච්ච ආර්ය උතුමන් සංඝරත්නය ගැන සිහි කරන මොහොත අපේ චිත්තසංතානෙහි දුක බිය දුරු කරලන්නට හේතු වෙනවා. සරුවත් මොගලන් මහකාශ්‍යපාදී ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් සිහි කරන මොහොත උන්වහන්සේලා සමග අප එකට ජීවත් වෙන මොහොතක් වෙනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සීකිරීම, ඒ තෙරුවන් සරණ යාම ඒ තෙරුවන තමන්ගේ ජීවිතයට ජීවිතාදර්ශයක් බවට පත් කර ගැනීම බිය සැක උපද්දරව දුරුකරලීමේ මාවතක් විදියට දේශනා කළා. අන්නේ තෙරුවන් ඇසුරු කරමින් අප සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් දුක කුමක්ද? ඒ දුකට හේතුව කුමක්ද? ඒ දුක නැති කිරීම කුමක්ද? ඒ දුක නැති කරන මාවත කුමක්ද කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අප තේරුම් ගන්නවා. දුක කියන්නේ අවිද්‍යාව සහගතව මේ ලෝකයේ ඇසුරු කරන අවස්ථාව. එහෙමත් නැත්නම් අපේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු පතිත වෙන අවස්ථාව. අන්න එහිදී ඒ දුක සත්‍ය පරිඥය කියපු විදිහට මනවින් අවබෝධ කරගන්නවා නම් අන්න ඒක අපට දුකෙන් නිදහස් වීමට, බිය නිදහස් වීමට හේතුවක් වෙනවා. ඒ වගේම ඒ දුක ඇතිවෙන හේතුව කුමක්ද? අපේ సంతానගත අවිද්‍යා පාදක වූ තෘෂ්ණාව නිසායි මේ සංසාර චක්‍රය අපි යන්නේ. මෙන්න මේක මනවින් තේරුම් ගත්තොත් අපි දුකේ හට ගැනීම නම් වූ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ පටිච්චසමුප්පාද චක්‍රයේහි අනුපූර්ව ප්‍රතිපදාව අපි තේරුම් ගත්තොත් මේ අවිද්‍යා භව තණ්හා කියන කාරණා දෙක අප මනවින් තේරුම්ගෙන ඒ දෙක දුකට හේතුව බව මනවින් පසක් කර ගන්නවා. ඊළඟට ඒ දුකේ නිදහස් වෙන්න නම් අවිද්‍යාවෙන් දුර වෙන විද්‍යාවත් ඒ වගේම විමුක්තියත් කියන මෙන්න මේ කාරණා දෙකයි දුකේ නිදහස් වීම නම් වූ නිරෝධ සත්‍ය කියලා දැනගන්නවා. අපේ ඇසට රූපයක් පේන අවස්ථාව රූපයක් නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං අවස්ථාවයි මේ දුකේ නිදහස් වීම කියලා දැනගත්තොත් භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස්සා නිරුද්ධಂತಿ කියන මේ දුක්ඛ නිරෝධය අපට සාක්ෂාත් කිරීමේ හැකියාව තියෙනවා. අන්නේ ගමන් මගේ යන්නට නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිර දේශනා කළා වූ සම්මා දිට්ඨියේ පෙරමුණෙන් යන සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ ආරස්නංගික මාර්ගය කෙටියෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා නැත්නම් සමත විදර්ශනා ඊතාමත්ම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානෙ වැඩිම මේ දුකෙන් නිදහස් වෙන මාවත කියලා අපි තේරුම් ගත්තොත් අපේ සමස්ත ජීවිතයේම සතිපට්ඨානය පාදක කරගෙන අපේ කය වේදනා සිත සහ සිතුවිලි කියන මේ හතරෙහි සතියත් ප්‍රඥාවත් නැත්නම් සති සම්පජඤ්ඤය භාවිත කරමින් අපේ දිනෙන් දින මොහොතින් මොහොත දුකෙන් නිදහස් වෙන මාවත ඔස්සේ ඉදිරියට පියවර නගනවා. මෙහි ප්‍රතිඵල විදියට අවිද්‍යාව හා භව තණ්හාව ක්‍රමානුකූලව දුරු කළ පමණට බාහිර ලෝකයේ ඇසුරු නොවන විදියට අපට පුළුවන් නම් අපේ සිත මුදවා ගන්නට අභ්‍යන්තරයේහි මනෝවිඥානයේ සම්බන්ධ වූ ප්‍රඥාව තුළ අපේ සිත හේතුඵල ධර්මෙහි ඇතිවීම නැතිවීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන මොහොත අප බාහිර ලෝකයෙන් නිදහස් වෙච්ච මොහොත. බාහිර භෞතික ලෝකයෙන් සිත මුදවා ගත්තා කියලා කියන්නේ අපට බිය වෙන්නවත් දුක් වෙනවත් භෞතික දෙයක් ලෝකයේ තුල නිර්මාණය වෙන්නේ නැහැ. අන්නේ බාහිර ලෝකේ නිදහස් වෙන ගමම් අපි අභ්‍යන්තරෝ චිත්තචෛතසික නැත්තං නාමයන්තේනොත් නිදහස් වන්නට එහි අනිත්‍යතාවය දැක්කොත් අපට සම්පූර්ණයෙන්ම සංසාර සාගරේනම නිදහස් වීම වශයෙන් ආසවක්ඛේ ඥානයේ සාක්ෂාත් කිරීම වශයෙන් දුකේ නිදහස් වෙනට අවකාශ සැලසෙනවා. මෙන්න මේ විදියට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය මනමින් අවබෝධ කරගෙන මාර්ග සත්‍ය වැඩීමේ ප්‍රතිඵල විදියට දුකේ නිදහස් වෙනට අවස්ථාව සැලසෙනවා. ඒතං කෝ සරණං කේමං මෙය තමයි සැබෑ වූ පිළිසරණ. ඒතං සරණ මුත්තමං මේ සරණ තමයි උතුම්ම සරණ. මේ සරණටපත් වෙලා සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් අපත් මේ උතුම් මඟ ගමන් කිරීමට උත්සාහ ගනිමු. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.